මේ දවස්වල දිත්ත ධම්ම වේදිනියම කරුමේ පළඳ දීලා තියෙනවා. දැන් මේගොල්ලෝ කොච්චර බයද කියනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමහර මැතිවරු බයයි ප්‍රාදේශීය සභා ඡන්දයකට යන්න. ඒ තරම් බය වෙලා ඉන්නේ. මහමැතිවරණයක් මොනවාද ප්‍රාදේශීය සභා ඡන්දයටත් බය වෙලා. ඒකට කොච්චර බය වුණාද කියනවනම් ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා කියනවා මේක කල් දාලා දෙන්න. මේකේ කාලය දීර්ඝ කරලා දෙන්න. මේක නීතියෙන් නැතත් මේක අවිධිමත් විදියට හරි කමන්නේ නැහැ. තව අවුරුද්දකට කල් දාන්න, දෙහිකට කල් දාන්න. ඉතින් එහෙම කල් දාන්න මොකටද? අපි ජනතාව ඉස්සරහට ගිහිල්ලා හරි ජනමතය මොකද්ද කියන එක උරගාලා බලන්න ඕනේ. එහෙම නැතුව ඒක බලහත්කාරයෙන් ඔබලා ඉවර වෙලා ඉව නවත්තන්න උත්සාහයක් ගන්නවා නම් මං හිතන්නේ ඒක විහිළුවක්.